සුළු පක්ෂ රැස්වල අපි මේ රටේ අද ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීම පිළිබඳව යෝජනාවලට අපේ දැඩි විරුද්ධතාවය සම්බන්ධව අපි තීරණය ගත්තා. මොකද අද පවතින ඡන්ද ක්‍රමය අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වාසි වෙන ක්‍රමය කියලා අපි දැනුම් දුන්නා. මොකද මේ ඡන්ද ක්‍රමය ඇතුලේ තමයි වැඩියෙන්ම එම ජන කොටසටම පාර්ලිමේන්තුවේ සහ අනිකුත් ජනසභාවල අවස්ථා ලැබෙලා තියෙන්නේ. නමුත් මේ තියෙන වැරදි අදා ගන්න කියලා ලොකු වැරද්දක් කරන්න එපා කියලා අපේ ආණ්ඩුවටත් විපක්ෂයට අපි පොදුවෙන් අපි කතා තියෙනවා. මේ ඡන්දය මේ සැරේ මේ පවතින ක්‍රමය යටතේ යන්න ඕනේ. මොකද ජනතාවට අලුත් ක්‍රමයක් අඳුනා දුන්නා නම් එක අඳලා දීලා වහාම අපි ඡන්දෙට යන්න බෑ. ජනතාව උරු වෙන්නට ඕන. ජනතාව ඒ සම්බන්ධ තීරණ ගන්නට ඕන.